සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායේහි දේවතා සංයුත්තේන වුට්ටි සූත්‍රය. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සැවැත්නුවර දෙවරම් වෙහෙරෙහි වැඩවාසය කරන සමයක එක්තරා දෙවි කෙනෙක් රාත්‍රී යාමයේහි බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා ගාථාවක් ප්‍රකාශ කරමින් ප්‍රශ්න කීපයක් විමසා සිටියා. කින්සු උප්පතතං සෙට්ටං කින්සු නිපදතං වරං කින්සු පවජමානානං කින්සු පවදතං වරං. මේ ගාථාවේ තේරුම තමයි උඩට නැගෙන දේවල් අතුරින් කුමන දේද යහපත් වන්නේ උතුම් වෙන්නේ, ඒ වගේම පහළට වැටෙන දේවල් වලින් වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද? කින්සු පවජමානානං, මේ ලෝකේ ඇවිදලා යන අතුරින් කවුද උතුම් වන්නේ? කින්සු පවදතං වරං, කතා කරන්න ඕන අතරින් කවුද උතුම් කියලා ප්‍රශ්න කළා. දෙවි කෙනෙක් මේ විදියට භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන අවස්ථාවේදී වෙනත් දෙවි කෙනෙක් එතනට පැමිණිලා මේ පිළිබඳව තමන්ගේ අදහස ඉදිරිපත් කළා. ඔහු සඳහන් කරන්නේ බීජං උප්පතතං සෙට්ටං බුට්ටිහි නිපදතං වරා ගාවෝ පවජමානානං පුත්තෝ පවදතං වරෝ කියලා. අර මුලින්ම දෙවිය ප්‍රශ්න කළේ උඩට නැගෙන දේවල් අතුරින් කවරක්ද උතුම් කියලා. මේ දෙවියාගේ අදහස බීජ, කිසියම් අංකුරයක් හෝ බීජයක් මතින් නැගෙන යම් කිසි ඵලදාවක් තියෙනවා නම් අන්න ඒක ඉහළට නැගීම උතුම් කියලා සඳහන් කළා. අර දෙවියහව ප්‍රශ්නෙට පහළට වැටෙන දේවල් අතුරින් උතුම්ම මොකද්ද කියලා අහනකොට මේ දෙවියා සඳහන් කරන්නේ වොට්ටි නිපතතං වරා කියලා. පහළට වැටෙන දේවල් අතුරින් වැස්ස, වර්ෂාව උතුම් කියලා. ඒ වගේම මේ දෙවියා සඳහන් කරනවා ගාවෝ පවජමානානං, ඇවිදලා යන අතුරින් පාගමනින් යන අතුරින් ගවයා උතුම් කියලා. පුත්තෝ පවදතං වරෝ, කතා කරන අතරින් පුතා උතුම් කියලා සඳහන් කළා. එදා භාරත ජන සමාජයේ තිබෙච්ච අදහස මේකයි. කෘෂිකාර්මික ජීවනෝපායක් මගින් සිය ජීවිතය සකසාගෙන හිටිය භාරතීය ජනයාට වර්ෂාව ප්‍රධාන කාරණයක් වුණා. ඔවුන්ගේ බලාපොරොත්තුව වුණේ වර්ෂාවයි. ඒ වගේම ඔවුන්ගේ බලාපොරොත්තුව වුණේ බීජ අස්වැන්න නෙලා ගැනීමයි. අන්න ඒක පදනම් කරගෙන තමයි උඩට නැගෙන දේවල් අතුරින් බීජය උතුම්, පහළට වැටෙන දේවල් අතුරින් වැස්ස උතුම් කියලා ඔවුන් සඳහන් කළේ. ඒ වගේම ඇවිදගෙන යන අතුරින් ගවයා උතුම් කියලා සඳහන් කළේ එදා භාරත ජන සමාජයේහි කෘෂිකර්මාන්තය සඳහා ගවයා ප්‍රධාන සම්පතක් වුණා. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ ආහාරයේහි ප්‍රධානතම දෙයක් වුණේ කිරි. එනිසා කිරි ලබාගත්තේ ගවයාගෙන් ගවයා සම්පතක් විදිහට සැලකුවා. විශේෂයෙන් කිරි, දේ, ගිතෙල්, වෙඬරු, මෝරු කියන මේ පස් ගෝරස්යෝ ලබාගත්තේ ගවයාගෙන්. එදා හින්දු සමාජයේ ගවයාට දෙවියන්ට වගේ සැලකුවේ ගවයාගෙන් ලැබෙන මේ ප්‍රයෝජන නිසා. පුත්තෝ පවදතං වරෝ, ಭಾರತೀಯ ජන සමාජයේහි දරුවන් ලැබීමේදී පුතාට ඔවුන් මූලිකත්වයක් ලබා දීලා තියෙනවා. පුත්‍ර සම්පත්තිය උතුම් කොට සලකනවා. අනේ නිසා ඒ දරුවාගේ කතා කිරීම, ඒ දරුවන්ගේ හඬ ඇසීම දෙමෝපියන්ට උතුම් දෙයක් හැටියට සඳහන් කරලා තියෙනවා. මේ අදහස අර අනිත් දෙවියා සඳහන් කරද්දී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අදහස ගාථාවකින් ඉදිරිපත් කරනවා. විද්‍යා උප්පතං සෙට්ටහා අවිද්‍යා නිපතං වරා සංඝෝ පවජමානානම් බුද්ධෝ පවදතං වරෝ කියලා. මෙහි තේරුම තමයි විද්‍යා උප්පතං සෙට්ටා, උඩට නැගෙන දේවල් අතුරින් ඉහළට නැගෙන දේවල් අතුරින් වර්ධනය වෙන දේවල් අතුරින් විද්‍යාව, ප්‍රඥාව, ඥානය උතුම් කියන එක. අනිත් පැත්තට අවිද්‍යා නිපතං වරා, පහළට වැටෙන දේවල් අතුරින් නැත්තම් අඩු වෙන දේවල් අතුරින් දුර වෙන දේවල් අතුරින් වඩාත්ම වැදගත් කියලා සඳහන් කළේ අවිද්‍යාව, නොදැනීම, මෝහය. සංඝෝ පවජමානානං, ගමන් කරන උන් අතුරින් සංඝයා උතුම් කියලා දේශනා කළා. සමනානංච දස්සනං කියපු විදිහට ශ්‍රමණයන් වහන්සේගේ දර්ශනය ලෝකයාට මහත් වූ සැනසෙල්ලක් වෙනවා. උන්වහන්සේලාට ආහාර පාන පූජා කිරීම පිනක් වෙනවා. උන්වහන්සේලාගේ වෙතින් ධර්ම ශ්‍රවණය කරන්නට ලැබීම තමන්ගේ ජීවිතයේ යහපතට හේතු වෙනවා. උන්වහන්සේගේ ජීවිතාදර්ශ තමන්ගේ ජීවිතයට මහත් වූ ආලෝකයක් සපයනවා. ඒ නිසා මේ මිහිමත ඇවිදලා යන අතුරින් සංඝයා උතුම් කියලා දේශනා කළා. ඊළඟට බුද්ධෝපවද සංවරෝ කතා කරනවන් අතරින් බුදුරජාණන් වහන්සේ උතුම් කියලා දේශනා කළා. සාරසංඛේ කලපලක්ෂයේක මහත් වූ ගවේෂණයක ආර්ය පරේක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් අනාවරණය කරගත්තු මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය පිළිබඳව ලෝක යථාර්ථය දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ වචනය ලෝකයාට මහත් වූ යහපතක් සපයනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ වචනයෙන් තමයි ධර්මරත්නය ලෝකයට පහළ වෙන්නේ. අන්න ඒ වචනයෙන් තමයි සංඝරත්නය ලෝකේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ බුදුදම සංඝ කියන තෙරුවන සජීවීකරණ උතුම්ම වූ වචනය වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවෙන්නා වූ උතුම් වචනය. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. අවබෝධය ලබා ගත්තා වූ බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ අවබෝධය සඳහා ධර්ම දේශනා කළා. ඒ දහම් ඇසීමෙන් අපට මේ ජීවිතයේ තියෙන දුක්ඛම කටළු වලින් නිදහස් වන්නටත්, පරලෝ ජීවිතයේහි දුගතිගාමී දුකෙන් නිදහස් වන්නටත්, ඒ වගේම සම්පූර්ණයෙන්ම සංසාර චක්‍රයෙන් නිදහස් වන්නටත් ඒක අපට උපකාරවත් වෙනවා. වෘට්ටි සූත්‍රයෙන් ඉදිරිපත් කරන මේ කරුණු හතරෙන් එක් අතකින් විද්‍යාවෙහි පහළ වීමත් නැගී සිටීමත්, අනිත් අතින් අවිද්‍යාවෙහි දුරු වීමත් පහළට වැටීමත්, සංඝයාගේ ගමන් කිරීමත් බුදුරජාණන් වහන්සේගේ වචනයත් කියන මෙන්න මේ කරුණවල වැදගත්කමයි සඳහන් කරන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් මේ අවිද්‍යාව සහ විද්‍යාව අතර වෙනස හඳුනා ගැනීම ධර්මයේ විදිහට කියන්න පුළුවන්. ඒ වගේම සංඝයා විදිහට ධර්ම රත්නය, බුදුහාඳුරංග වචන විදිහට බුද්ධ රත්නය. මේ බුද්ධ ධම සංඝ කියන තෙරුවන පිළිබඳ විදිහට කරපු සරල සංක්ෂිප්ත එහෙත් ගැඹුරු අනුශාසනයක් විදිහට මේ බුද්ධ සූත්‍රයෙන් ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අපට හඳුනා ගන්නට පුළුවන්. විද්‍යාව, ඥානය, ආලෝකයේ ආදී වචන වලින් හඳුන්වන බුදුරජාණන් වහන්සේගේ අනාවරණය. ඇස ආදී ආයතන වලට රූප ආදී අරමුණු පතිත වීමේදී මේ නිර්මාණය වන්නා වූ අධ්‍යක්ීම විපාක මට්ටමේදී හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච බව මනවින් දැනගෙන මනෝවිඥාණයෙන් මේ තේරුම් ගන්න බව අවබෝධ කරගත්තොත් අපට ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි. ඒ සියල්ලක්ම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව. ඉති ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං හෝති කියන මෙන්න මේ ආර්ය න්‍යාය තේරුම් ගත්තොත් අවිද්‍යායත්වේ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන අවිද්‍යාව සම්පූර්ණ නිරෝධ කිරීමේ ලබන සංස්කාර නිරෝධ ආදී මේ දුක්ඛ නිරෝධේ නම් වූ සත්‍ය කරා ළඟාවන්නට හේතු වන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගයට පිවිසෙනට අපට හැකියාව තියෙනවා. ඒ ප්‍රතිඵල විදියට භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා නිරුද්ධන්ති කියන විදියට සම්පූර්ණයෙන්ම ජරා මරණ ආදී දුකෙන් නිදහස් වන්නට අවස්ථාව සැලසෙනවා. අන්නේ මගින් තමයි අපට අවිද්‍යාව දුරු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියන මේ පටිච්චසමුප්පාද චක්‍රයෙන් සම්පූර්ණම නිදහස් වන්නට පුළුවන්කම තියෙන්නේ විද්‍යා සංඛ්‍යාත ප්‍රඥාව නැත්නම් ඥානෙ උපදවා ගැනීම වශයෙන්. ඒ නිසා මේ බුද්ධ සූත්‍රයෙන් සඳහන් කරන දුකේ සමුදය හා නිරෝධය පිළිබඳව යථාබෝධයෙන් ආර්ය සංගරත්නය ඇසුරු කරමින් බුදුරජාණන් වහන්සේගේ වචනය හැකිතාක් දුරට ජීවිතයට ළඟා කරගන්නට අප උත්සාහ ගනිමු. ඒ තුළින් මෙලව දුකෙන් නිදහස් වන්නටත්, සංසාර දුකෙන් සපුරා නිදහස් වන්නටත් අපට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කිරීමට අපි හැමදෙනාම උත්සාහයෙන් ක්‍රියා කරමු. මේ උතුම් දේශනාවෙහි අනුභවයෙන් ඔබ අප හැමදෙනාටම ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම තුනුරුවන් සරණයි.